ආනාපාන සතිය මේ වඩන එක හොඳයි. සාමාන්‍යයෙන් හැම භාවනා යෝගියෙකුටම එක පොදු කමඨාන ආනාපාන සතිය. ඒකෙන් වෙන්නේ ආනාපාන සතිය වඩන්න වඩන්න සිත නිවෙනවා. නිවෙනකොට අපි තුල තියෙන දුර්වලකම් අඩුපාඩු ගොඩාක් දේවල් යට යනවා. ඒක හඳුන ගන්න අවස්ථාව නැහැ. එහෙම වුණාම කවදාරි දවසක නාම රූපයක් එක ගැටිලා කලබල වෙච්ච දවසක අපිට ඉතහා ගන්න බැරි වෙච්ච අපි මෙච්චර කාලයක් අඳුන නොගත්ත අඩුපාඩු දුර්වලකම් එළියට එනවා. එතකොට තමයි දන්නේ මෙච්චර ධර්ම චරිතයක්ද මම කියලා. සමහර ලොකු ස්වාමීන් වහන්සේලා ඉන්නවා සේනාසන වල දැක්කාම නිකන් බෝධිසත්වෙක් වගේ. එහෙම සංවරව යන්නේ විකාලේ ආරක්ෂා කරනවා සල්ලි අල්ලන්නේ. බොහොම සාන්ත දාන්ත ඕම තමයි කතා බහ කරන්නේ. මොනවාරි උන්වහන්සේට අකමැති දෙයක් වෙච්ච වෙලාවක උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ දුර්වලකම කඩුවක් දකින් එයා උන්වහන්සේට දරා ගන්න බෑ. ඒ මොහොතේ උන්වහන්සේට ආරූඪයක් එනවා. එදා දානි දෙන්න කවුරුරි ඇවිල්ලා ඉඳලා ඒක දැක්කනම් එතනින් පස්සේ ඒකල දානි දෙන්නේ නැහැ. ඒ සේනාසනෙට එන්නේ නැහැ. ගොඩක් ස්වාමීන් වහන්සේලා රෙදි අරගෙන මේ සිවුරු පීර කරගෙන වඩිනවා. ඇයි උන්වහන්සේට මේ නිකම් මාරු විදිහ නේද නිකම් අර ධර්ම චරිතයක් වාගේ. ඒ තරම් උන්වහන්සේ ආවේගශීලී වෙනවා. ඒ කියන්නේ ද්වේෂෙ තිබිලා තියෙනවා. මතු වෙන්න අවස්ථාව ලැබිලා නැහැ. එතකොට මේ අවස්ථාව ලැබුණයි කියලා කියන්නේ ඒක මතු වෙන. සමහර කට්ටිය ඉන්නවා කිසිම ප්‍රශ්න නැ පාඩු වෙන්නවා. අපිට එතන බොහොම හොඳ ලස්සන චරිතයක්. රාගය කියන එක බිඳුවක්වත් නැහැ. උන්වහන්සේ මේ අනාගාමීද කියලා අපි හිතනවා. හැබැයි හොඳ කාන්තාවක් කියලා කතා කරාම එතනින් යන්නේම නැහැ. ගාන කතා කරන ඒකට එනවා ස්වාමීන් වහන්සේ අපි එනන් ගිහිල්ලා එනන් ඔව් ඔව් ඉතින් යන්න තෝනේ කොයිද මේ දුර නේද ඉතින් අතනින් ගිහිල්ලා අර යන්නේකට කතාවක් පටලනවා මේ ස්වාමීන් වහන්සේ පරක්කුන ඔව් ඔව් දැන් ඇවිල්ලා පය ගානක් නේ අර පරක්කුන එකටත් කතාවක් පටලනවා කොහොමද පටල පය ගාන තියන්නේ අයි ඒ කාන්තාව පේන්න ඉන්නක ළඟින් එක කතා කර කර ඉන්නක හරි කැමති ඒකෙන් තමයි අපිට තේරෙන්නේ රාගය නැහැ නෙමෙයි රාගය මතුවෙන අවස්ථාවක් ලැබුණේ ඒ අවස්ථාවේදී ඒක මතු වෙනවා. සබන් කැට දුන්නාම අං ගෙනෙන පිරිකර ගෙනෙන මොකුත් ගෙනෙන. අපිට එතන මේ ස්වාමීන් වහන්සේ බෝධිසත්වෙක්. වේලාම බ්‍රාහ්මණය නැවත ඉපදුනාද කියලා දැකයක් හිතෙනවා. හැබැයි වටිනා දේවල් තිබා මොකක්ද දන්නයි? අයිපැඩ් මෙන් තියන්න කරුණෝට පූජා කරන්නක ඔක්කොම කරුණෝට යන්නේ. ඇයි? ඒවා අරයට ගියන අරුණන්තල අරන් යනවනේ. ඒවා එකක්වත් අරයට න ඔක්කොම කරුණෝට පූජා. කපූජා කළා ඔක්කොම ටික කුටියට ගෙනියනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ උන්වහන්සේ සවන් කැටයක් අල්ලන්නේ අඳුන් කූරු පෙට්ටියක් ගන්න අන්දනයක් ගන්න. හැබැයි උන්වහන්සේට ලෝභය නැහැ නෙමේ. ලෝභය මතුුන්නේ. අතනදි මතු වුණා. එහෙනම් ඒ වගේ අපි තුල තියෙන කෙලෙස් මතුුනොත් තමයිලු අපි ඒක 100% දැකලා නිරෝධ කර ගන්න පුළුවන්. ආනාපාන සතිවලදී කමඨාන වඩන භාවනා යෝගියාගේ සිත නිවිගෙන යනකොට අර කෙලෙස් යට යනවා. ඒ නිසා අපි විදර්ශනා වඩනවා නම් සතර සටිපට්ඨානය වඩනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා නම් ආනාපාන සතිය හොඳයි. හේතුව අපි ඇසෙන් ගනුදෙනුව කනෙන් ගනුදෙනුව වචනවල තියෙන දුර්වලකම් ඉරියව්වල තියෙන දුර්වලකම් සිතිවිලිවල තියෙන දෝෂ මේවා විනිවිද දකින්න පුළුවන්. සිත නිවිලානේ. ඒවා හොඳට පේනවා. ඒ වැරදෙන තැන් හොඳට පේනවා. හැබැයි අඩුපාඩු දුර්වලකම් හදන්න ආනාපාන සතිය ඕනවට වඩා වඩන්න නැතුව සාමාන්‍ය මේ සතර ඉරියව්වෙන් පුරුදු කරන එක 100 පුරුදු කරන එක තමයි ගොඩාක් ලේසි. ඇයි? අර සාමාන්‍ය වර්තමාන මොහොත තුල සතර ඉරියව්ව තුල එයා හැම වැඩකටයුත්තක් තුලම වඩනකොට ගොඩාක් දේවල් යටව වෙනවා. අර tempat වෙලා ඉන්න නිවිලා ඉන්න ස්වභාවයට වඩා අර ස්වභාවෙද අඩුපාඩු හොඳට තේරෙනවා. දුර්වලකම් හොඳට අහු වෙනවා. එතකොට හැදුවාම එයාගේ චරිතය ගොඩාක් ශ්‍රේෂ්ඨයි. පස්පව් කරන්න පුළුවන්කම තියෙද්දි වැලකිලා ඉන්න කෙනා තමයි ශ්‍රේෂ්ඨ. නැත්තම් පස්පව් කරන්න බැරි කාන්තාරේ ඉඳලා රකින්න කෙනා ශ්‍රේෂ්ඨ නැහැ. ඇයි? එයාට පස්පව් කරන්න අවස්ථාව නැහැ. හැබැයි පස්පව්ම කරන්න පුළුවන් අවස්ථාව මුළු ගම පුරාම තියෙද්දි එතන කෙනේ පන්සිල් අරගෙන පස්පව් වලින් වැලකිනවා නම් එයා අර කාන්තාරේන ලක්ෂ ගානක මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ආනාපාන සති භාවනාව වඩන්න එපා කියන එක නෙමෙයි. ඒක වඩන්න ඕනේ. හැබැයි සතර ඉරියව්වෙන් අපි ජීවත් වෙන ජීවිතය තුළ තමයි කමඨාන වඩන්න තියෙන්නේ. ඇයි? භාවනාව තුළ භාවනාව වැඩෙනවා මිසක් කමඨාන වැඩෙන්නේ නැහැ. කමඨාන කියන්නේ වෙනම එකක්. භාවනාව කියන්නේ මොකද්ද? සිත සංසුන් කරන එකක්. කමඨාන කියලා කියන්නේ මොකද්ද? කෙලෙස් නිරෝධ කරන එකක්. එහෙනම් කෙලෙස් නිරෝධ කරන එක තමයි වටින්නේ භාවනාවට වඩා. සුතමේ ඥානේ, දිට්ඨිමේ ඥානේ. දැන් මේ වලින් රාතන් වහන්සේලා මොනවද වටලා තියෙන භාවනාව නෙමෙයි. ඒක දැකලා අවබෝධ කරගෙන කෙලෙස් නිරෝධ කරනවා. ඇසීලා ඒ ඇසිචිද්දේ තේරුම් අරගෙන කෙලෙස් නිරෝධ කරනවා. දැනිලා දැනිච්ච දේ පුරුදු කරලා කෙලෙස් නිරෝධ කරගන්නවා. සිතිලා සිතිච්ච දේ තේරුම් කරගෙන ඒක තුළින් කෙලෙස් නිරෝධ කරගන්නවා. එහෙනම් ඒ කියන එක අර ආනාපාන සතියට වඩා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සතර සටිපට්ඨානෙ ගත්තාම ඒවත් කමඨං. ඒවත් භාවනා. හැබැයි ඒක සතර ඉරියව්වෙන් වඩන්න තියෙන එකක්. හැම මොහොතෙම පුරුදු කරන්න තියෙන එකක්. හැම වැඩක් තුළම ඉඳගෙන ඉන්නකොට, සැතපෙලා ඉන්නකොට, පොතක් බලනකොට, පැම් පාස් වෙනකොට, සිවුරු පොරවනකොට, සිවුරු වේලෙන්න දානකොට, ඒ හැම මොහොතක් ගන්න එක වඩන්න ඕනේ. ඒ හැම මොහොතක් ගන්න ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ තරම් ඒව තුළ කෙලෙස් තියෙනවා. රාත් වෙනකන් කෙලෙස් තියෙනවානේ. ඒක සිවුරු පොරවනකොට, ඇවිදිනකොට හැම මොහොතෙම මේ කෙලෙස් පෙන්නනවා. කෙලෙස් පෙන්නනවා. ඒ කෙලෙසුත් එක තමයි ජීවත් වෙන්නේ. ඒ කෙලෙස් ටික වෙනම අඳුරගන්න එක තමයි කමටාන. නිකලෙස් අඳුරගන්න එක නෙමෙයි. නිකලෙස් මොකටද අඳුරගන්නේ? කෙලෙස් ටික අඳුරගන්න ඕනේ. කතා කරනකොට ඉතින් ඒ කාලේ ඉතින් මම මාර අයියට හිටියානේ. දැන් ඉතින් බෑ. දැන් ඒකත් කෙලෙස් නෙමෙයිද? එයාගේ මාන්නේ. එයාට දැන් බෑ. ඒක පිළිගන්නේ. ඒ කාලේ පුළුවන්ලු. ඒකලු තාම එයා පිළිගන්නේ. බලන්න. අර ඒ කාලේ පුළුවන් වෙච්ච එක පිළිගන්නවා. දැන් ඉතගෙන ඉන්න බෑ පය භාගයක්. ඒක පිළිගන්නේ නැහැ. ඒ ඔක්කොම කෙලෙස්. ඔක්කොම කෙලෙස්. එහෙනම් අපි මේ මාර්ගය වඩනකොට, කමඨාන් වඩනකොට සතර ඉරියව්වෙන් අපි අඳුර ගන්න ඕනේ කෙලෙස්. නිකලෙස් නෙමෙයි. නිකලෙස් කොහොමද නිකලෙස් නේ? ඒක අඳුර ගන්න අවශ්‍ය නැහැ. කෙලෙස් ටික අඳුර ගන්න ඕනේ. දුර්වල කන් ටික, අඩුපාඩු ටික අඳුර ගන්න ඕනේ. ඒවා නිවැරදි කරන්න ඕනේ.